2013 වසරේ 7 මාසේ 2 භාවනා වැඩසටහන. තථාගතෝ සබ්බත් ගාමිනින් පටිපදං යථා භූතං පජානාති. බුදුරජාණන් වහන්සේගේ විදර්ශනා භාවනාව තමයි සියලුම ප්‍රතිපදාවන් යථා භූතං පජානාති, යථාර්ථය දකිනවා. එහෙමත් නැත්නම් සියලුම මනසේ තිබෙන මනෝභාවයන් වල ලක්ෂණය මනාව හඳුනා ගන්නවා. ඒකයි ඒ අදහසේ ඒ කාරණේ ගැබ්බ තියෙන අදහස. සම්බත් ගාමිනී පටිපදං යථා භූතං පජානාති. සියලුම ප්‍රතිපදාවන් පිළිබඳව යථාර්ථය අත්දකිනෝ. එහෙම නැතෝ කිසිම ප්‍රතිපදාවක් තුල රැඳෙන්නේ නැහැ කියන එකයි ඒකේ අදහස. දැන් අනිකුත් භාවනා ක්‍රමවල තියෙන අනිකුත් දේවල් වල යථාර්ථය දකිනවා. නමුත් Taman ග්‍රහණය කරගත් අරමුණ අතහැරෙනවා. දැන් මේ ගාථාවේ සදාන් කරන්නේ සියලුම ප්‍රතිපදාවන්, සියලුම මනෝභාවයන්, සියලුම දෘෂ්ටි, සියලුම ප්‍රතිපදාවන් යථා භූතං පජානාති. මනාව හඳුනා ගන්නවා. කියන්නේ මනසේ කොටසක් නෙමේ, මනස සමස්තයක් වශයෙන් හඳුනා ගන්නවා. කිසි විටක එක පැත්තකට තල්ලු වෙන්න පුළුවන් කමක් නැහැ. නිවන් දකින කෙනෙකුට මනසේ කිසිම පැත්තකට තල්ලු වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම තල්ලු වුණොත් එහෙම සිද්ධ වෙන්නේ තමන් දන්නේ නැතුවම තමන් දෘෂ්ටිගත වෙනවා. අපි පින්නතුන්ට කියලා දීලා තියෙනවා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වුණත් නිට්ටි සුඛ ආත්ම කරගන්න පුළුවන් කියලා. ඒකත් පදනමක් කරගත්තොත්, ඒකත් දෘෂ්ටියක් කරගත්තොත්, ඒක තමයි අවසාන ධර්මය කියලා ග්‍රහණය කළොත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වුණත් නිට්ටි සුඛ ආත්ම වෙනවා. ඒක තමයි ලාංකික බෞද්ධයන්ට විශේෂයෙන් වෙලා තියෙන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම ග්‍රහණය කරලා නිට්ටි සුඛ ආත්ම විදියට අනිත්‍ය දුක්ඛ අනාත්ම කිසිසේත් අතහරින්න සූදානම් නැහැ. ඒක තේරුම් කරගන්න පුළුවන් ටික දෙනාටයි. අනිත්‍ය සංකල්පයක්. බුදුදහම කියන්නේ සංකල්පයක්. බුදුදහම කියන්නේ ආගමක්. බුදුදහම කියලා කියන්නේ වචන ටිකක් හැටියට ග්‍රහණය කරගෙන මේ වචන සත්‍යයක් කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් නුවණැත්තෙකුට පේනෝ කිසිම පදමාලාවක, කිසිම වචනයක, කිසිම සූත්‍රයක සත්‍ය ගැබ් කරන්න බෑ. ස්ථීර සාර ලෙස සත්‍ය ගැබ් කරන්න බෑ. වචනයක් කියන්නේ පදයක් කියන්නේ සංකල්පයක්. ඒක මේ පරම්පරාවේ සංකල්පය නෙමේ තියෙන්නේ ඊළඟ පරම්පරාවට. ඊළඟ පරම්පරාවේ සංකල්පය නෙමේ මේ වචනේ ඊළඟ පරම්පරාවට තියෙන්නේ. දැන් සිංහල අක්ෂර ගත්තොත් එහෙම මේ ඒ මූලික ඒ අක්ෂරමාලා නෙමෙයි දැන් තියෙන්නේ. වෙනම ස්වરૂපයක වෙනම අකුරු පද්ධතියක්. එතකොට අකුරු පද්ධතිය වෙනස් වෙනව, වචන පද්ධතිය වෙනස් වෙනව, වචනවලට තියෙන අරුත් වෙනස් වෙනව. ඒ අරුත් මතින් සංකල්ප වෙනස් වෙනව. එහෙනම් කිසිම වචනයක් ඇතුලේ සත්‍ය නැහැ. ඒ නිසා පදයක් අනුව බලන්න යන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සාර්ථකම ක්‍රමය දේශනා කළා. ප්‍රත්‍යක්ෂ දැනෙන ක්‍රමයට හොයාගෙන යන්න. තමන්ට දැනෙන විදිය හරි. දැනෙන විදිය කවදාවත් බොරු වෙන්නේ නැහැ. දැනෙන විදිය හරි. මනාව රස දැනෙන කෙනෙකුට ඒ දැනෙන විදිය හරි. ඒ නිසා පච්චත්තං වේදි තබ්බෝ, විඳලම අඳුනගන්න, ප්‍රත්‍යක්ෂ කරලම අඳුනගන්න. ඒකයි ක්‍රමවේදය. අපේ ජීවිතයේ යම් යම් කරුණු කාරණා තියෙනවා. ඒ තමයි ලෝභය නිදන් කරගෙන, ලෝභය නිදන් කරගෙන කරන ක්‍රියාකාරකම් තියෙනවා. ඒ වගේම තියෙනවා ද්වේෂය නිදන් කරගෙන කරන ක්‍රියාකාරකම් තියෙනවා. මෝහය නිදන් කරගෙන කරන ක්‍රියාකාරකම් තියෙනවා. ඊළඟට තියෙනවා අලෝභය මුල් කරගෙන කරන ක්‍රියාකාරකම් තියෙනවා. අදෝසය මුල් කරගෙන කරන ක්‍රියාකාරකම් තියෙනවා. අමෝහය මුල් කරගෙන කරන ක්‍රියාකාරකම් තියෙනවා. ඒ ක්‍රියාකාරකම් හය තමයි තියෙන්නේ. බුදුහාමුදුරෝ දේශනා කරනවා ලෝභ නිදානං කම්මානං සමුදයාය. ලෝභේ නිදං කරගෙන කරන ක්‍රියාවෙන් නිදහස් වෙන්න. ඊළඟට දෝසෝ නිදානං කම්මානං සමුදයාය. ද්වේෂේ නිදං කරගෙන කරන ක්‍රියාවෙන් නිදහස් වෙන්න. මේක මේ ගෙදර ගිහිල්ලා කරන්න තියෙන දෙයක්, වැඩපොළට ගිහිල්ලා කරන්න තියෙන දෙයක් නෙමෙයි. මේ මොහොතේම මනසේ ක්‍රියාත්මක කරවන්න තියෙන දෙයක්. මෝහෝ නිදානං කම්මානං සමුදයයි. මෝහය නිදං කරගෙන කරන ක්‍රියාකාරකම් වලින් නිදහස් වෙන්න. ඊට පස්සේ අලෝභෝ නිදානං කම්මානං සමුදයයි. අලෝභය මුල් කරගෙන කරන ක්‍රියාවෙනුත් නිදහස් වෙන්න. අදෝසෝ නිදානං කම්මානං සමුදයයි. අදෝසේ නිදං කරගෙන කරන ක්‍රියාවෙනුත් නිදහස් වෙන්න. අමෝහෝ නිදානං කම්මානං සමුදයාය. අමෝහයෙන් උත්කරන ක්‍රියාකාරකම් වලින් නිදහස් වෙන. ඊට පස්සේ තමයි ඒ සම්භත්ත ගාමිනින් ප්‍රතිපදං යථා භූතං පජානාති. සියලුම ඒ ප්‍රතිපදාවල් යථා භූතං පජානාති. යථාර්ථික වශයෙන්ම අතහැර දැමුවා, ඉවත් කරලා දැමුවා. එතකොට කෙනෙක්ගේ ජීවිතේ අලෝභ ද්වේෂ අමෝහ නැතුව ලෝභ දේශ මෝහ තිබුණොත් අපි කියනවා නරක ජීවිතයක් කියනවා. ඊළඟට ලෝභ දේශ මෝහ නැතුව අලෝභ ද්වේෂ අමෝහ තියෙන ජීවිතයක් වුණොත් කියනවා අපි කියනවා හොඳ ජීවිතයක් කියනවා. හැබැයි ඒ දෙකේම ජීවිතයේ කියන එක තියෙනවා, පුජ්‍යලත්වයේ කියන එක තියෙනවා, කර්මකාරකයේ තියෙනවා, මමත්වයේ තියෙනවා. දැන් මොහොතක් සිතලා බලන්න, යම් මිනිසෙක් මේ ලෝකේ ලෝභ, ద్వේෂ, මෝහ වැඩ කරන්නේත් නැහැ, අලෝභ, අද්වේෂ, අමෝහ වැඩ කරන්නේත් නැහැ. එතකොට කවුද මේ මිනිසයා? මනුස්සයෙකුට ජීවත් වෙන්න හිම පුළුවන්ද? එතකොට මේ මිනිස්සයා හොඳ කෙනෙක්ද? මේ මිනිස්සයා නරක කෙනෙක්ද? මේ මිනිස්සයාගේ සිතුම් පැතුම් මොන වගේ වේද? දැන් අපි සාමාන්‍යයෙන් දන්නවා ලෝභ සහගත පුජ්‍යලයේ සිතුම් පැතුම්. ද්වේෂ සහගත පුජ්‍යලයේ සිතුම් පැතුනොත් දන්නවා. මෝහ සහගත පුජ්‍යලයේ සිතුම් පැතුනොත් දන්නවා. ඒ වගේම අලෝභ පුජ්‍යලයේ සිතුම් පැතුම් දන්නවා. අද්වේෂ පුජ්‍යලයේ සිතුම් පැතුම් දන්නවා. අමෝහ පුජ්‍යලයේ සිතුම් පැතුනොත් දන්නවා. එහෙත් දැන් මේ හය ආකාරයෙන්ම නිදහස් වෙච්ච කෙනෙක්ගේ සිතුම් පැතුම් මොනවාද? අන්න දන්නේ නැති දේ. මෙන්න මේ ක්‍රියාකාරකම් සියල්ලගේම යථා භූතත්වය දකින්න ලෝතර බුදුහාමුදුරෝ දේශනා කළා. මේ සියලුම ක්‍රියාකාරීත්වය තුළ යථා භූතව දකිනකොට යාට තේරෙනවා මේ හැම ක්‍රියාකාරකමක්ම කර්මකාරකය සහ මමත්වයේ සිටින බව. ඒ කර්මකාරකය කුසල කර්ම හෝ අකුසල කර්ම කරනවා. එතකොට කම්ම නිරෝධාය සංවත්තති, කර්මයෙන් නිදහස් වීම කියන එක මෙතන දැන් සිද්ධ වෙන්නේ නැහැ. කුසල කර්ම කළත් අකුසල කර්ම කළත්. එහෙනම් කුසල කර්ම කරන්නත් එපා, අකුසල කර්ම කරන්නත් එපා. එහෙනම් මොනවද? මුකුත් නොකර ඉන්න නෑ. මුකුත් නොකර ඉන්න පුළුවන් කමක් නෑ. මේක ක්‍රියාකාරකමක් නෙමේ භෞතික ජීවිතේ. මේක යථා භූතම් පජානාති. මේක යථාර්ථයෙන් දකින්න උමනා කරන සිද්ධාන්තයක් මිස ජීවිතයේ තුල කායිකව ක්‍රියාත්මක කරවන්න පුළුවන් සිද්ධාන්තයක් නෙමේ. භෞතික ලෝකේ තියන්නේ තියෙන යුතුයකම්. ඒ වගේම රැකී රක්ෂා කටයුතු. ඒ වගේම වගකීම්. ඒවට මේක සම්බන්ධ කරගන්න යන්න එපා. ඒක ගැළපෙන්නේ නැහැ පින්නතුනි. අර එළහරකයි මීහරකයි කරත්තේ බැඳලා ගෙනියන්න බෑ. ඒසා ලෝකෝත්තර දර්ශනය කියන්නේ එකක්, ලෞකික ජීවිතය කියන්නේ එකක්. ඒ නිසා මේ ජීවිතේට ගලප ගන්න මේව භෞතික දේවල් එක ක්‍රියාත්මක කරන්න යන්න එපා. ඒක ගැළපෙන්නේ කිසිසේත්ම. ඒ නිසා මේක යථාර්ථවාදීව මනසින් දකින්න සිද්ධාන්තයක් මිස ගෙදර ගිහිල්ලා හට්ටි මුට්ටි වලන් එක ක්‍රියාත්මක කරවන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක හොඳින් මතක තියාගන්න ඕන. දැන් මෙතන කුසල කර්ම කරන්නත් එපා, අකුසල කර්ම කරන්නත් එපා කිව්වහම එතකොට අපිට මොනවද කරන්න තියෙන්නේ? තියෙන්නේ කර්මය ඉක්මවන්න. ඒ කියන්නේ එහෙනම් අපිට මල් පූජ කරන්න හොඳ නැහැ. ඒ කතාව වෙනම එකක්. ඒක සම්මුති ජීවිතේ. දන් දෙන්න හොඳ නැහැ. ඒක සම්මුති ජීවිතේ කතාවක්. ඒක බාහිර කතාවක්. දන් දෙන්නේත් බාහිරින්, දන් වළඳන්නේත් බාහිරින්. දන් වළඳලා ජීවත් වෙන කෙනා ජීවත් වෙන්නේත් බාහිරින්. ඒක කිසිම සම්බන්ධයක් නැහැ නිර්වාණයට. දැන් බුදුහාමුදුරන්ගේ ශරීරයේ කිසිම සම්බන්ධයක් නැහැ නිවනට. ඒ ඔක්කොම භෞතික ගනුදෙනුව. ඒ ගනුදෙනුව වෙනම කතාවක්. ඒ ගනුව දෙනුවට වෙනම ප්‍රතිවිපාකයක් සහ වෙනම ස්වභාවයක් තියෙනවා. ලෝකෝත්තර දර්ශනයේදී මේ භෞතික කිසිම දෙයක සම්බන්ධතාවයක් නැහැ. රහතන් වහන්සේලා කියලා කියන්නේ උන්වහන්සේ පුණ්‍යාභිසංකාරත් නැති, අපුණ්‍යාභිසංකාරත් නැති. ඒ කියන්නේ පව් කියලා දෙයක් රැස් වෙන්නෙත් නැහැ, පින් කියලා දෙයක් රැස් වෙන්නෙත් නැහැ. එතකොට ඔය පුහුදුන් මනසට තමයි පින් කියලා දෙයක් උත්‍රාස් වෙන්නේ, පව් කියලා දෙයක් උත්‍රාස් වෙන්නේ. හැබැයි ඉතින් ඒ මට්ටම ඉහළම මට්ටමක්, ඒ කියන්නේ මහරහතන් වහන්සේ කෙනෙක්ගේ මට්ටම, නැත්නම් සෝවාන් මාර්ගඵලලාභී කෙනෙකුට වුණත් පින් කියලා දෙයක උත්‍රාස් වෙනව, පව් කියලා දෙයක උත්‍රාස් වෙනව. වැඩියෙන් හොඳට පින් කරන්න පුළුවන් මාර්ගඵලලාභී කෙනෙකුට, පුතජන කෙනෙකුට වැඩිය හොඳට. මොකද එයාට අලෝභ ආද්වේෂ අමෝහ මනස හොඳින් හදලා පින් දහම් කරන්න පුළුවන් නිසා වැඩි අනුසස් ලැබෙන විදියට පින් දහම් කරන්නත් පුළුවන්. ඒක තමන්ගේ මනස පිහිටන විදියට තමයි පින වැඩි වෙන්නේ. දිනක් අහනවා ආනන්ද හාමුදුරුවන්ගෙන්, බුදුරජාණන් වහන්සේ විසින් සැරියුත් හාමුදුරුවන්ට දානයක් පිළිගන්වනවා. බුදුහාමුදුරන්ට ලැබිච්ච දාන පාත්‍රයක් බුදුරජාණන් වහන්සේ සැරියුත් හාමුදුරුවන්ට පිළිගන්වනවා. ඒ වගේම සැරියුත් හාමුදුරුවන්ට ලැබිච්ච දාන පාත්‍රයක් බුදුහාමුදුරුවන්ට දානෙ නොලැබිච්ච දවසක සැරියුත් හාමුදුරුව බුදුහාමුදුරුවන්ට දාන පාත්‍රයක් පිළිගන්වනවා. ඉතින් අහනවා, වැඩිම ආනිසංස තියෙන්නේ, වැඩිම කුසල සම්පත් තියෙන්නේ බුදුහාමුදුරුව විසින් සැරියුත් හාමුදුරුවන්ට පිළිගන්වුවාමද දාන පාත්‍රය? එහෙම නැත්නම් සැරියුත් හාමුදුරුව විසින් බුදුහාමුදුරුවන්ට පිළිගන්වුවාමද කියලා කතාවක් ඇති වෙනවා. දැන් අපිට සමහරලාට හිතෙන්නේ සැරියුත් හාමුදුරුවන්ට බොහෝ පින් රැස් වෙනවා ඇති. මොකද බුදුහාමුදුරුව සැරියුත් හාමුදුරුවන්ට වඩා ගොඩාක් ඥානයෙන්, ගුණයෙන්, සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් වැඩි නිසා කියලා එහෙම හිතෙන්න පුළුවන්. නමුත් ඇත්ත වශයෙන්ම එතන පෙන්නුම් කරනවා බුදුරජාණන් වහන්සේ විසින් සැරියුත් හාමුදුරුවන්ට දානයක් පිළිගන්වුවාම බුදුහාමුදුරුවන්ට ලැබෙන ගුණය, ආනිසංසය වැඩි. සැරියුත් හාමුදුරුව බුදුහාමුදුරුවන්ට දානයක් පිළිගන්වනවට වඩා ඒකෙන් පැහැදිලි වෙන්නේ ප්‍රතිග්‍රාහක පක්ෂයේ තියෙන ගුණයට වැඩිය බලපෑමක් ඇති කරනවා තමන්ගේ තියෙන ධර්ම අවබෝධයේ තරම. කුසලා කුසල ධර්මවල තියෙන තරම වඩා වැදගත් වෙනවා අර පිළිගන්නා වූ පිරිස ගේ තියෙන ගුණයටත් වඩා වැදගත් වෙන්නේ තමන්ගේ ඥානය, දර්ශනය කියන එක මෙතනින් පැහැදිලි වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න ඕන කාරණයක්. අපි සමහරලාට හිතාගෙන ඉන්නේ මේ සීලයෙන් ගුණයෙන් වැඩි වෙන තරමට අපිට පිංසුදු වෙනවයි කියලා. නමුත් මෙතනින් පැහැදිලි වෙන්නේ තමන්ගේ අවබෝධාත්මක දැනුම වැඩි වෙන තරමටත් කුසල පක්ෂය වැඩි වෙනවා කියන කාරණේ. දැන් බොහෝ මේ අපේ පින්නතුන් මේ ධර්මය අහලා තියෙන පිරිසක්, ඒ පිරිසට උවමනා කරන්නේ මනසේ සැරිසැරීමෙන්, මනසේ තියෙන සංසාරයෙන්, සංසාරයට බැඳී තියෙන මනස ඒ නිදහස් කරන්න. හැම මොහොතකම ඔබ හිතන්න, මම ධර්ම අවබෝධය කර නොගත් කෙනෙක් නම් මම හැම මොහොතකම දෘෂ්ටියකයි සිටින්නේ, මට නොපෙනුනාට මා දෘෂ්ටිගතවයි සිටින්නේ, ඒ නිසා මම මේ මොහොතේ දෘෂ්ටිගත වෙලා තියෙන්නේ කුමන දෘෂ්ටියකටද කියලා බලන්න ඕන. එක දෘෂ්ටියක් අතහැරෙනකොට තමන් දන්නේම නැතුව තව දෘෂ්ටියකට යනවා. ඒක මෙන්න මේ වගේ. මේ ශාලාවේ බටහිර පැත්තට ගියාට පස්සේ නැගෙනහිර පැත්ත පේනවා. එහෙත් බටහිර පැත්ත අඳුරු වෙලා. නැගෙනහිර පැත්තට ගියාට පස්සේ බටහිර පැත්ත පේනවා. ඒ නැගෙනහිර පැත්ත අඳුරු වෙලා. ආයි දකුණු දිහාට ගියාම වම් දිශාව හොඳින් පේනවා. වම් දිශාවට ගියාම දකුණු දිශාව හොඳින් පේනවා. හැම මොහොතකම තමන් ග්‍රහණය කරගත්ත පැත්ත, තමන් වැඩ ඉන්න පැත්ත අඳුරුව තියෙනවා. ඒ වගේම තමයි තමන් දෘෂ්ටිගත වුණාම ඒ දෘෂ්ටිය තුල අඳුරුයි. ඒක හරියට අර පහනක් දැල්වුවාම මේ පහන වටේම ආලෝකමත් කළත් පහන යට අඳුරුයි. ඒ වගේ තමයි අපේ මේ දෘෂ්ටියත් එහෙමයි. ලෙහෙසින් දෘෂ්ටිය දකින්න අමාරුයි. දැන් ඇහැ කියන කාරණයෙන් සිද්ධ කරන්නේ ආලෝකය. එහෙම නැත්නම් අපිට මේ පේන දේවල් හොඳින් අපිට දැකලා පෙන්වලා ග්‍රහණය කිරීමේ අවකාශය ලබා දෙනවා, පෙන්වා දෙනවා. නමුත් ඇහැට පුළුවන් කමක් නැහැ ඇහැ සමීපයේම තියෙන සුදු ඉංගිනියාව කියන කොටසවත් කළු ඉංගිනියාව කියන කොටසවත් පෙන්වන්න පුළුවන් කමක් නැහැ ඇහැට. ඇහැ හැදිලා තියෙන්නේ එහෙමයි. ඒ වගේ තමන්ගේ සමීපයේම තියෙන දේවල් තමන්ට පේන්නේ. ඒ වගේම තමයි මමංකාරය කියලා කියන්නේ ජීවිතේ තමන්ට සමීපවම තියෙන කාරණේ කුමක්දයි කියලා කෙනෙක් විමසුවොත් කියන්න තියෙන්නේ මමංකාරය. මමත්වය තරම් සමීප දෙයක් තවත් නැහැ. ඒ සමීපතාවය නිසාම දකින්න බෑ. සමීප වැඩි. ඇත්තෙමනේ සමීප වෙන්න වෙන්න බලන්න බෑ. දැන් තමන්ගේ මුහුණ තමන්ට නොපෙනෙන තරම්. තමන්ගේ මුව, තමන්ගේ ඇහිබඹ, තමන්ගේ නනලත, තමන්ගේ ඇහිපිහාටු, තමන්ගේ ඇහි තියෙන සුදු ඉංගිනියාව, කළු ඉංගිනියාව කියන කොටස් නොපෙනෙන තරම්. ඒකට හේතුව සමීපයි. බොහොම ළඟින් තියෙන්නේ. ඒ වගේ තමයි මමත්වයත් තමන්ට සමීප වැඩි. ඒ සමීප වැඩි නිසාම පේන්නේ නේ. එහෙමනම් අපි නොපෙනෙන පැත්ත පරේෂණය කළ යුතුයි. නොදැනෙන පැත්ත පරේෂණය කළ යුතුයි. නොහෙගෙන පැත්ත පරේෂණය කළ යුතුයි. අවධානය යොමු නොවන පැත්ත පරේෂණය කළ යුතුයි. සංවේදීතා නොදැනෙන පැත්ත අපි පරේෂණය කළ යුතුයි. දැනෙන පැත්ත කියලා කියන්නේ ග්‍රහණය වෙනවා. නොදැනෙන පැත්තක් තියෙනවා නම් ඒ ග්‍රහණය නොවන පැත්තකින් තමයි ඒ නොදැනීම කියන එක අපිට පහළ වෙන්නේ. සාමාන්‍යයෙන් විඥානය පුරුදු වෙලා තියෙන්නේ දැනෙන පැත්ත හොයාගෙන යන්න, නොදැනෙන පැත්ත පරීක්ෂණය කරන්න නෙමෙයි. මෙන්න මේකට තමයි අර උඩුගම්බලා ගියයි කියන කතාව කියන්නේ. ඉන්ද්‍රියන් ගලාගෙන යන පැත්තට නෙමෙයි බුදුහාමුදුරෝ ඉන්ද්‍රියන් ගලාගෙන නොයන, අවධානයට ලක් නොවන පැත්ත ඉන්ද්‍රියන්වල පරේක්ෂණය කරන්න පටන් ගත්තා. කියන්නේ කවුරුත් උදෑසන නැගිටින්නේ මේ ඉන්ද්‍රියන් වලින් එළියට ගලාගෙන යන ඇස කන නාසය දිව ශරීරය යොමු කරගෙන එළියට ගලාගෙන යනවා. නමුත් උන්වහන්සේ මේ ඉන්ද්‍රියන් තුලට ගලාගෙන ගියා. ඉන්ද්‍රියන් වලින් බාහිරයට ගලාගෙන ගියා නෙමෙයි, ඉන්ද්‍රියන් තුලට ගලාගෙන ගියා. ඉන්ද්‍රියන් වලින් බාහිරයට ගියාම ලස්සන රූප, අවලස්සන රූප තියෙනවා. නමුත් ඉන්ද්‍රියන් තුලට ගලාගෙන ආවහම ලස්සන රූපත් නෑ, අවලස්සන රූපත් නෑ. ඉන්ද්‍රියන් වලින් බාහිරයට ගලාගෙන ගියාම ලස්සන හඬවල්, අවලස්සන හඬවල් තියෙනවා. ඉන්ද්‍රියන් තුලටම ගලාගෙන ගියාම ලස්සන හඬවලුත් නෑ, අවලස්සන හඬවලුත් නෑ. ඉන්ද්‍රියන් වලින් බාහිරයට ගලාගෙන ගියාම ලස්සන සුවඳවල් තියෙනවා, දුර්ගන්ධවල් තියෙනවා. ඉන්ද්‍රියන් තුලට ගලාගෙන ගියාම හොඳ මිහිරි සුවඳකුත් නෑ, අමිහිරි සුවඳකුත් නෑ. ඒ වගේම ඉන්ද්‍රියන් වලින් බාහිරයට ගලාගෙන ගියාම බාහිරෙන් හොඳ රස ලැබෙනවා, ඒ වගේම නීරස, තිත්ත රස දැනෙනවා. ඉන්ද්‍රියන් වලින් තුලට ගලාගෙන ගියාම නීරසත් නැහැ, ඒ වගේම මිහිරි රසත් නැහැ, තිත්ත රසත් නැහැ. ඒ වගේම ශරීරයෙන් බාහිරයට ගලාගෙන ගියාම සුවය දැනෙනවා, ඒ වගේම අපහසුව දැනෙනවා. ශරීර ඉන්ද්‍රිය කරාම ගලාගෙන ආවට පස්සේ පහසුවත් නැහැ, අපහසුවත් නැහැ. මන ඉන්ද්‍රිය තුලින් අතීතයට, අනාගතයට, වර්තමානයේ ගලාගෙන ගියාම සුභ සංකල්පනා, සුභ සංකල්පනා, දුක් සංකල්පනා, දුක්ඛම සංකල්පනා, සුඛ සංකල්පනා, ඔය ඔක්කොම ලැබෙනවා. නමුත් මන ඉන්ද්‍රිය තුලටම ගලාගෙන ගියාම අතීතේකුත් නැහැ, අනාගතේකුත් නැහැ, වර්තමානේකුත් නැහැ. සුභ සංකල්පනා නැහැ, අසුභ සංකල්පනා නැහැ, මධ්‍යස්ථ සංකල්පනා නැහැ. එහෙනම් ස්වභාවිකත්වය කියන එක විඳිනවා. අනේ ඇලක් වගේ, ගඟක් වගේ, දොලක් වගේ, ගහක් වගේ ජීවිතේ තුන තියෙනවා. ස්වභාවිකත්වය කියන එක තියෙනවා. ඒකට ස්වභාවිකත්වයට පත්වීම තමයි මාර්ගඵලලාභීත්වය කියන්නේ, මහරහත් භාවය කියන්නේ, සම්මා සම්බුද්ධත්වය කියලා කියන්නේ. ඒ ස්වභාවිකත්වයට පිවිසුනේ නැති පුදජන සත්වය අස්වාභාවිකයි. ඒ කියන්නේ මේ මනසේ, ඇසේ, කනේ, නාසයේ, දිවේ, ශරීරේ ස්වභාවිකත්වය තුල නෙමේ පිහිටා ඉන්නේ, ඒවයින් පුරවා ගන්නා ලද සංකල්ප මත. මේ සංකල්ප විවිධ විදියට පුරව ගන්නවා. දෙයියෙක් ඉන්නවා කිව්වොත් දෙයියෙක් ඉන්නෝ, දෙයියෙක් නැහැ කිව්වොත් දෙයියෙක් නැහැ. පින් කිව්වොත් මිනිස්සු ඒව කරනෝ, පව් කිව්වොත් මිනිස්සු ඒව නොකර ඉන්නෝ. ඒ එකක්වත් යථාර්ථවාදී සත්‍යවල් නෙමෙයි, පරවාදය, මිනිසුන් විසින් හිස මත පටවන ලද සංකල්ප. ඒ නිසා සියලු මිනිසුන් අස්වාභාවිකයි. ඒ මිනිසුන්ගේ ස්වභාවිකත්වය ඒ මිනිස්සු දන්නේ නැහැ. ඒ නිසා මාර්ගඵලලාභී කෙනෙකුටමයි තථාගත තත්වයේ පේන්නේ, ඇත්ත තත්වයේ පේන්නේ. මහරහතන් වහන්සේලාට පමණමයි ඇත්ත තත්වයේ පේන්නේ. සම්මා සම්බුදුවරුන්ට පමණමයි ඇත්ත තත්වයේ පේන්නේ. අනිත් ඔක්කොටම පේන්නේ ඇත්ත තත්වේ නෙමෙයි කියලා දුන්නු තත්වය. ලෝකයා විසින් පනවන ලද සම්මුතිය. ඒක තමයි ඇත්ත තත්වේ පේන්නේ. ඒ පේන විදිය ඒගොල්ලෝ මන කියන්නේ මමයි, මම කියන්නේ මනයි. ඇහැ කියන්නේ මමයි, මම කියන්නේ ඇසයි. කන කියන්නේ මමයි, මම කියන්නේ කන් දෙකයි. මම කියන්නේ නාසයයි, මම කියන්නේ දිවයි, මම කියන්නේ ශරීරයයි කියලා මේ පංච උපාදානය පංච ඉන්ද්‍රයන් සහ ඒ පංච උපාදානය ආත්මීය කොට සලකපු තැන අන්න බිහි වෙනවා ජාති, වර්ග, කුල, ගෝත්‍ර, රටවල්, ප්‍රදේශ, උස් පිටි, පහත් සියලුම සංකල්ප ලෝකෙ බිහි වෙනවා අර ඉන්ද්‍රිය ග්‍රහණය සිද්ධ වෙච්ච තැන. නමුත් අර ඉන්ද්‍රිය ඉක්මවා දකින තැන ඔය කිසිවක් නෑ. ඒකයි තථාගතත්වය. කවුරුත් එක සමානයි කියන්න බෑ. මිනිස්සු කවුරුත් එක සමානයි කියන්න බෑ. මිනිස්සු විවිධයි. සමානත් නෑ, අසමානත් නෑ. ස්වභාවිකත්වය කියන්නේ යයි. අසම සම කියන්නේ ඕකයි. සමාන කරන්නත් බෑ, අසමාන කරන්නත් බෑ. අසම සම කියලා ගුණයකින් යුක්ත වෙන්නේ ඒකයි. සමාන කරන්නවත් අසමාන කරන්නවත් බෑ. ඒ නිසා ඒ කරුණු කාරණා තමයි ලෝකෝත්තර සත්‍ය වශයෙන් පින්නතුන්ට ගෙනහැර දක්වන්න පුළුවන්කම තියෙන්නේ. ඒ ලෝකෝත්තර සත්‍යයට පිවිසෙන්න පුළුවන් තරම් ඒ ලෝකෝත්තර සත්‍යයේ ධර්මය ඇසිය යුතුයි. ඒ වගේම නුවණින් ඇසිය යුතුයි. ඒ වගේම නුවණින් ලෝකෝත්තර ධර්මයට තමන්ගේ මනස පරිවර්තනය කරගත යුතුයි. ඒ යන ගමනේ මොහොතක ඔබට ඒ උදාහරතර ධර්මයේ මුණගැහිවි. ඒ මොහොතේදී තමන්ගේ සිත සූදානමින් සිටියනම් ඒ සියලු සංස්කාරයන් අතහැර දාන්න. සියලු සංස්කාරයන් වල තිබෙන්නේ తాවකාලික මායාවක් බව මනාව පසක් කරගෙන සිටියනම් ඒ මොහොතේදීම ඒ සියල්ල අතහරින මොහොතේදී අර දෘෂ්ටි ඉක්මවා දකින තථාගත දර්ශනයට පිවිසෙනවා. ඒ තථාගත දර්ශනයට පිවිසෙනීම තමගම තමන්ගේ පරණ දෘෂ්ටිය, මමංකාරයේ දෘෂ්ටිය තමන්ගේ කාය තුළින් මනස තුළින් සම්පූර්ණයෙන්ම ඉවත්ව ගොස් නව ජීවයක් සහ නව දර්ශනයක්, නව ඥානයක් ලැබෙනවා. ඒ ලැබීම තුළ පුළුවන්කම තියෙනවා ගති විමුක්තව ලෝකේ දකින්න පුළුවන්, චේතෝ විමුක්තව ලෝකේ දකින්න පුළුවන්. ඒ වගේම සංඥා නිරෝධයකින්, නාම රූප නිරෝධයකින්, සලායතන නිරෝධයකින්, පස්ස නිරෝධයකින් ලෝකේ දකින්න පුළුවන්. ඒ දකින තුල, දැකීම තුල සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ෂා වේදනා නැතුව ලෝකය දකින්න පුළුවන්. මුල්ම දැකීමේදී අවමෙන්ද, එය වැඩිමෙන් සම්පූර්ණයෙන්ද ප්‍රහාණය කරන්නට පුළුවන්. ඒකාන්ත වශයෙන්ම ලෝකෝත්තර දර්ශනයට පිවිසෙනකොට ජීවිතයේ තිබෙන මමංකාරයේ බලය අඩු කරලා, එහෙම නැත්නම් නැති කරලා ලෝකෝත්තර කුසලයේ බලය වැඩි වෙලා තමයි දකින්නේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම සද්ධර්ම අවබෝධය කරගත්ත කෙනෙක්ගේ ජීවිතයේ කුසල බලය වැඩි, අකුසල බලය අඩුයි. 50%ක් වැඩිපුර තියෙන්න ඕන. අතහැරීමේ බලයයි අල්ලා ගැනීමේ බලයයි අතර මෙතන තියෙන සටනක්. හැබැයි ඔබට අපි මතක් කරලා තියෙනවා මේ අතහැරීම කියලා කියන්නේ ඔබ දන්න අතහැරීම නෙමෙයි. ඔබ දන්න අතහැරීම කරන්න ගියොත් එතන සිද්ධ වෙන්නේ ගැටීම. මෙතන අතහැරීම කියලා කියන්නේ වෙනම දෙයක්. පුජ්‍යලත්වයේ අතහැරීම නොවේ. කරුණක් අතහැරීමක් නොමේ. ඒ නිසා ඒ කාරණේ හොඳටම තේරුම් කරගන්නට ඕන. ඇලීම් ගැටීම් කියන දෙකම අතහැරීම. අතහැරීමත් අතහරින්න පුළුවන්කම තියෙන අන්න එහාට. ඇලීම් ගැටීම් දෙකම අතහරිනවා නම් එයා ඒකාන්තයෙන්ම අතහැරීමත් අතහරිනවා. අතහැරීම කියන්නේම ගැටීම. අල්ලා ගැනීම කියලා කියන්නේ ඇලීම, අතහැරීම කියන්නේ ගැටීම. ඔන්න අතහැරීමත් අතහරිනකොට තමයි අර අපි පෙන්දන ලෝකෝත්තර අතහැරීම සිද්ධ වෙන්නේ. අනේ එහෙමයි මේ අතහැරීම ආරම්භ වෙන්නේ. එහෙම නැතුව අර ඔබ දන්න අතහැරීම ඒක අතහැරීමක් නෙමෙයි. ඒක මනසේ තුල සංකල්පයක් ඉදිරිපත් කරලා ඒක ශරීරය ලෙඩ වෙන නිසා කියනෝ, එහෙම නැත්නම් මැරෙන නිසායි කියලා කියනෝ, හේතු සාධක ඇතුව අතහරින එක ඒක ගැටීමක්. ගොඩාක් බෞද්ධය මේ නිවන් දකින්න ඕනේ කියලා කියන්නේ ජීවිතේ දුක නිසා කියලා. ඉතින් දුක නිසා නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. දුක කියන එක අත්හැරියොත් තමයි නිවන් දකින්න පුළුවන්. දුක පදනම් කරගෙන, දුක යානාවක් කරගෙන දුක් නිසා නිවන් දකින්නමයි කියලා නිවන් දකින්න බෑ. මොකද දුක කියන්නේ තමන් හදාගත්ත හැඟීමක්, සංකල්පයක්. සප කියන්නේ තමන් හදාගත්ත සංකල්පයක්. එහෙමනම් ඔය දුකයි කියන නිසා නිවන් දකින්නත් බෑ, සපයි කියන නිසා නිවන් දකින්නත් බෑ. දුකත් ඉක්මවන්න පුළුවන් නම් සපත් ඉක්මවන්න පුළුවන් නම් තමයි ඔබට නිවන් මුණ ගැහින්නේ. එනිසා බොහෝ අඩුපාඩුකම් සහිතයි අපේ උදවිය නිර්වාණ ප්‍රාර්ථනාව කරන ක්‍රමවේදය තුළ. ඒ ආකාරයට ඒ කරුණ මනාව ක්‍රමානුකූලව වටහා ගත යුතුව තියෙනවා. හොඳට නුවණින් අහන්න. ඔබට හොඳට නුවණින් අහන්න. හැම කාරණයක්ම වැදගත්. හැම කාරණයක්ම වැදගත්. ඉතින් ලෞතර බුදුරජාණන් වහන්සේ මේ පරේක්ෂණය කරගෙන යද්දී තමන්ගේ හිස පැලෙන්න තරමට වේදනාවක් ආවා. ඒ බෝ මැඩ මුලදී උන්වහන්සේ අදිෂ්ඨාන කරනවා, මගේ හිස හත් කඩකට පැල්ලා ගියත් මම මේ පරේක්ෂණය නතර කරන්නේ නැහැ. අන්න උන්වහන්සේගේ වීරය ඊට ඉහළින් ඇති වෙනවා. මමංකාරය පරාජය කරනවා. ඒක තමයි මාර පරාජය කියන්නේ. ඒක පිටින් කවුරුවක්වත් නැහැ. මේ මාරේ ඔබටත් ඉන්නවා. මමංකාරයට ඉඩ දීලා රැවටෙන්න හොඳ නැහැ. මමංකාරයට එහෙම රැවටෙන්න හොඳ නැහැ. මමංකාරේ ඉක්මවන්න පුළුවන්කම තියෙනවා. තියෙන්නට ඕන. සත්‍යයට ඉඩ දීලා ඊටාම දේවන්ත සිංහ රාජෙක් වගේ, හස්ති රාජෙක් වගේ යුද වදින දේවන්ත යුද සෙබලෙක් වගේ මුහුණ දෙන මහ බලයක් තමාට තියෙන්න ඕන. සත්‍යයට ඉඩ දීලා. මමංකාරය කියන්නේ අසත්‍යයක්. ඒසා සත්‍යයට ඉඩ දීලා ඒ මහා සංග්‍රහමයක් තමා තුල සිද්ධ වෙනකොට ඒ සංග්‍රහමයේ තුලින් තමන් ජය ලැබනවා. අර මාර පරාජය සිද්ධ වෙලා මාරයට බැහැ ලෝකෝත්තර ධර්මය ගැන කියා දෙන්න. මාරයට බැහැ ලෞතර බුදු පියාණන් වහන්සේලා ගැන පෙන්වන්න. මාරයට පුළුවන්කම තියෙන්නේ මේ රූප ලෝකයේ, ශබ්ද ලෝකයේ, ගන්ධ ලෝකයේ, රස ලෝකයේ, දේවල් ස්පර්ශ ලෝකයේ දේවල් පමණයි පෙන්වන්න පුළුවන්. ඒ ලෝකයේ තරාතිරම් වලට ගෙන යන්න පමණයි පුළුවන්. ඒ වයින් ඉක්ම වූ ලෝකයේ ගැන කතාවක් කියා දෙන්නට පුළුවන් කමක් නැහැ. මාරය හැම මොහොතකම නිහඬයි. මමත්වය හැම මොහොතකම නිහඬයි ලෝකෝත්තර ධර්මයේ ගැන කතා කරනකොට. එබැවින් මාර්යා ඉක්ම වූ මාර්යාට බැරි ඥානයක් ඔබ තුල ඇති කරගන්න අදිචිත්ත අදිඥාන කියන එක යොදවන්නේ අන්න එතන. අන්න ඒ මොහොතේදී තමයි මාර්යා කරන ඉල්ලීම් සියල්ල අතික්‍රමණය කරනකොට අභිභවා යනකොට දෑත ඔළුවේ ගසාගෙන විලාප දීගෙන මාර්යා දුවනවා කියන්නේ ඕක. කියන්නේ මනස අභිභවා යනවා. මනසත් එක්ක කතා කරන්න පුළුවන්කම ලැබෙනවා. මේ මාර්යාත් සමග කර කතා බහ හැටියට සඳහන් කරලා තියෙන්නේ මාර්යාත් එක්ක කරන කතා බහ තමයි මනසත් එක්ක. අතෝ පුජ්‍යලේ කතාපයක් තියෙන කෙනෙක් ආවෙ නැහැ. ඒක බොරු සංකල්පයක්. ඒක පිටින් මිනිස්සු වරදවල ගත්ත දෙයක්. අභියෝගාත්මකව තමන්ට ලැබිච්ච දේවල් තමයි බැලුවේ. ඒ මනස බලනවා බය කරලා අපිව නතර කරන්න. එහෙමත් නැත්නම් කැමති දේවල් අපිට දීලා අපිව නතර කරන්න. ශාරීරිකව අඩපණ කරලා නතර කරන්න. මානසිකව අඩපණ කරලා නතර කරන්න බැලුවා හැම පැත්තකින්ම. නමුත් ඒ සියල්ල අතික්‍රමණය කරන වීරයක් තිබුණා බුදුරජාණන් වහන්සේ ළඟ. ඒ නිසා මේ භාවනා වැඩසටහන් වලට වුණත් එන පිරිස බොහොමයි. ඒ පිරිසකෙන් සුළු පිරිසක් තමයි තරණය කරන්නේ මේ සංසාර සාගරේ. අනිත් පිරිස යම් ප්‍රමාණයකට ඔහි කුසල ශක්තියක් වැඩිලා සසරට එකතු වෙනවා. ඒකත් ලොකු දෙයක්. මොකද බුදුහාමුදුරන්ගේ කාලයේදී අහනවා මේ ඉක්මනින් ධර්ම අවබෝධය ලබා ගන්නට හේතුව කුමක්ද කියලා. ඒ කියන්නේ පෙර භවයන් වල ධර්මය ප්‍රගුණ කර තිබීම, අසා තිබීම කියලා කියනවා. එතකොට සුගති සරිසරන්නත් ඒක ලොකු උදව්වක් වෙනවා. ඒ වගේම මේ භවයේදීම සද්ධර්ම අවබෝධය කරගන්න පුළුවන් නම් අර නියතෝ සම්බෝධි පරායනෝ කියන ගුණයටපත් වෙලා බුද්ධ ශ්‍රාවකේ බවටපත් වෙලා පරමාර්ථ භව බෞද්ධයෙක් බවටපත් වෙලා පුළුවන්කම ලැබෙනවා ගමන් කරන්න. මේ සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී තමන්ගේ මනසට දැනෙන්න පුළුවන් සමහර අවස්ථාවන් වල දියෙන් ගොඩට ගත්ත මාළුවෙක් වගේ ගැහෙන ස්වභාවයක්. ඇයි? මේ මනස වෙනදා රූප වේදනා සංඥා සංඛාර විඥාන වල හොඳට පිහිනා රස වින්දා. දැන් රූප නිරෝධයක් කරා, වේදනා නිරෝධයක් කරා, සංඥා නිරෝධයක් කරා, විඥාන නිරෝධයක් කරා යනවා. දැන් මාළුවට ජලය නැහැ. ඒ වගේ යම්කිසි මනට දැනෙනවා, ප්‍රඥාවට සෝයා දැනුණත් මනට දැනෙනවා යම්කිසි විඩාබර බවක්. මනසට දැනෙනවා යම්කිසි විඩාබරක්, ප්‍රඥාවට සෝයා දැනුණා. ඒ ධර්ම අවබෝධයේ ප්‍රඥාවේ කිරුළු පැලඳීමක්, ප්‍රඥාවේ උදාවීමක්, මනසේ ජයග්‍රහණයක් නෙමෙයි. මනසේ පරාජය අත්කර දෙන්නේ ප්‍රඥාව විසින්. සංසාරික විඥාන ධාතුව සකසෙච්ච එක සසරට බර වෙලා සසර දුගති සුගති කැමැති කැමැති පරිදි සැරිසරන ලද මේ මමංකාරය අන්න කෙනෙකුට හැකියාව ලැබෙනවා. මේ ප්‍රඥාව නැමැති අවියෙන් මේ සංසාරික අවිද්‍යා බලය සිඳ දාලා තමන්ගේ ඥානමය වසඟයට ගන්න පුළුවන් කමක් ලැබෙනවා. ඊට පස්සේ මේ ලෝකයේ නිවැරදිව දකින නිසා, නිවැරදිව ඥානනය කරගන්න නිසා එයාට අර දැඩි අකුසල ධර්මතාවන් වලින් නිදහස් වෙලා සසර දුගතියටම නොයා සුගතියේම සැරිසරා ගමන් කිරීමේ බලයත් ඒ වගේම නිවන් සාක්ෂාත් කරගන්නවා නම් මගඵල පිළිවෙලින් නිවන් සාක්ෂාත් කරගැනීමේ බලයත් උදා වෙනවා. ඉතින් මේ කරුණු සියල්ලම මොහොතක් සිහි ගන්වමින් ටික වෙලාවක් අපි ශ්‍රවණය කරන ලද ධර්මයේ තුල ජීවත් වන්නට පුරුදු වෙමු. ලෝකෝත්තර ධර්මයේ ඔබගේ මනස පිහිටවා ගන්නට, පවත්වා ගන්නට කටයුතු කරන්න ටික වෙලාවක් සංසුන්ව කියන ලද ලෝකෝත්තර ධර්මයම මෙනෙහි කරගෙන ඒ ලෝකෝත්තර ධර්මයටම මනස සමීප කරමින්, ඥානය සමීප කරමින් සංසුන්ව වාසය කරන්න. ජීවිතේ මේ මොහොතෙත් හැමදෙනාම සිදු කරන්නේ වෙන අන් කිසිවක් නෙමේ, අන් කවරක් නෙමේ, මේ සැනසිල්ල කොහෙද තියෙන්නේ, සතුට කොහෙද තියෙන්නේ, සහනශීලීත්වය කොහෙද තියෙන්නේ, එහෙම නැත්නම් නිවන කොහෙද තියෙන්නේ කියලා ඔය නිවීමක්, සැනසීමක්, සතුටක් හොයාගෙන යන එක් මොහොතක තමයි මේ මොහොතෙත් අපි රැඳී සිටින්නේ. ඇයි අපි හොයන්නේ සතුට? ජීවිතේ දුක් බහුල නිසා. පේනතෙක් මානේ බැලූ බැලූ පැත්තේ තියෙන මොනෝද? ජාති දුක, ජරා දුක, මරණ දුක, පියෙහි විපයෝග දුක, අප්පේහි සම්පයෝග දුක බැලූ බැලූ තෙක්මානේ පේනෝ. ටිකක් වයසට යනකොට අයියෝ මම ඉස්සර දස් 32ක් ඇතුව කණ්ණාඩි දිහා බැලුව, දැන් 32කින් දෙකයි තියෙන්නේ, අනිත් ඒවා හැලිලා. එහෙම නැත්තං ඇලවිලා දික් වෙලා මේ වල වැඩක් නෑ සංසාරේ, දුකයි. ඉස්සර ෆොටෝ එකක් දිහා බලලා බැලුවම කණ්ණාඩියෙන් අනේ මේ මමද ඉන්නේ මේ. එහෙන් රැලි වැටිලා, මෙහෙන් රැලි වැටිලා, කළු වෙලා කියලා හිතනවා. දැන් ජරා දුක පේනවා. ඊට පස්සේ මරණ දුකත් පේනවා. දැන් මේ ඉන්න සියලු දෙනාගේම වීසා පරණ වෙලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම මේ සියවස ඇතුළතදී ඔය තියෙන හට්ටි මුට්ටි වලන් දේවල බඩු භාණ්ඩ ටික තියලා ශරීරයක් තියලා යන්න සූදානම් ඉන්නේ දෙන්නේ. මේ සියවස ඇතුළේ කියන්නේ 2100 වෙන්න කලින්. එහෙම සූදානම් ඉන්නේ. ඒ සූදානම තියෙන්න ඕන. එහෙමනම් මාර්යා මමංකාරයෙන් පිපිලා එනකොට, ඉදිමිලා එනකොට යාට පෙන්නලා දෙන්න ඕන, මෙන්න මාර්යෝ පුළුවන් ද මේක වළක්වන්න. එතකොට මාර්යා ඔළුව කහ කහ යනවා. මහ උද්දච්ච කමක් නෙවෙයි මාර්යා කියනක මමත්වේ කියලා කියන්නේ, මහ පුදුම උද්දච්ච කමක් තියෙන එක. ඒක ටිකක් ඒ උද්දච්චකම අඩු කරන්න පුළුවන්කම තියෙන අපි ප්‍රඥාවෙන් කරුණු පෙන්වීමෙන් විතරයි. නැත්තම් මහා උද්දච්චකම් ඇති කරගන්නෝ රූපේ නිසා, බලය නිසා, ධනය නිසා, ඒ තමන්ට තියෙන පමණින් ඕන කෙනෙකුට ඒ උද්දච්චකම ඇති කරගන්න පුළුවන්. දැන් නගරයේ අය උද්දච්චකම ඇති කරගන්නේ ලොකු වාහනයකින් එන්න පුළුවන්. නමුත් ඒක ගමට ගිහාම ගමේ ඉන්න පුජ්‍යලයට උද්දච්ච ඇති කරගන්න කම ඇති කරගන්න පුළුවන් බයිසිකලෙන්. පුඩ් බයිසිකලෙන් ඇති කරගන්න පුළුවන්. තේරුණාද ඒක? මම දැකලා තියෙනවා සමහරලාට නගරේ ඉන්න අය ඉහළම පෙළේ වාහනයක් අරගෙන පොඩි උද්දච්චකමක් මාන්නයක් එකට ගන්නවා වගේම අර ඈත ගම්මානයක ඉන්න මිනිස්සෙකුට පාබැදියක් අරගෙන මහ පුදුම උද්දච්චකමක් ඇති කරගන්න පුළුවන්. කාටවත් අල්ලන්න දෙන්නේ කවුරුන් නගගෙන යන්නේ ඈ සමහරලාට වයින් වෙලාවට මිනිය බයිසිකලේ කරතියයි යන්නේ මිනිය පයින් යන්නේ බයිසිකලේ කරේතිය. එහෙම දේවල් තියෙනවා. ඒ නිසා මේ මිනිස්සෙකුට තිබුණා නැති වුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කෙලස් ඇති කරගන්න. හංගන්නට ඕන නම් පුළුවන් හංගන්නගේ පොල් කට්ටට විශාල වටිනකමක් දී ගන්න පුළුවන් ඕන නම්. කරේ පඳින මාළේට මහ පුදුම වටිනකමක් දීගෙන ඉන්න පිරිස ඉන්නවා. අතේ පඳින උරලෝසුවට මහ පුදුම වටිනකමක් දීගෙන ඉන්න මිනිස්සු ඉන්නවා. ඇඟේ අඳින ඇඳුමට මහ පුදුම වටිනකමක් දීගෙන ඉන්න මිනිස්සු ඉන්නවා. ඉතාම සරලයි. ඒ පසුබිම් වල, ඒ සමාජ තලයන් වල, ඒ පුජ්‍යලයන් ඒ තුළින් උද්දච්ච භාවයට පත් වෙනවා. ඒසම් ප්‍රඥාව තිබිය යුතුමයි. කරුණු කාරණා පෙන්වලා මනසේ තියෙන අවිද්‍යාවේ නැගී සිටීම, අවිද්‍යාවේ මාන්නය දුරු කරන්න පුළුවන්කම තියෙනවා. ඔන්න ඉතින් මමත් බණ අහගෙන ඉන්න කාලේ මගේ මනස කියනවා දැන් ඉතින් හොඳයිනේ, දැන් ඉතින් හිතත් සනීපයි, දැන් හොඳයි, දැන් ඔහොම ඉන්න කියනවා. දැන් ওই හිත ටිකක් නරක් වෙලා තමයි මුලින්ම මේ භාවනා කරන්න භාවනා මධ්‍යස්ථානයට ගියේ. ගිහිල්ලා ඉතින් හිත හැදිලා දැන් ටිකක් හොඳට සනීප වෙලාවට පස්සේ දැන් මගේ හිත කියනවා මහන වෙන්න ඕනේ නැහැ. දැන් හිත හොඳයිනේ ටික. දැන් ඔය රැකියාවක්, රස්සාවක්, ව්‍යාපාරයක් මොනවා හරි කරගෙන ඉන්න ගමන් ඔන්න මාස 5කට 6කට සැරයක් ඇවිල්ලා මෙහි භාවනා කරලා යන්න කියලා මගේ හිත ඔන්න කිව්වා. මමත් දැන් ඒකට හා කියලා ලැහැත්ති වෙලා දැන් මේකයි ගන්න ඕන තීරණේ කියලා ඉන්නකොට හාමුදුරු ටික වට වෙලා මහන වෙන්න කිව්වා. ඊට පස්සේ මම බේරෙන්න කිව්වා මට මේ වෙලාවේ වීදම් කරන්න විදියක් නැහැ, මේ අම්මලාටත් අමාරුයි, මේ එහෙම වීදම් කරන්න බෑ කියලා මහන පින්කමකට. ඊට පස්සේ හාමුදුරුවරු කියාපි අපි වීදම් කරන්නම් කියලා. මොකක්වත් ගේන්න එපා, සිවුරු පිළිකර ඒ දාන ඔක්කොම කටයුතු අපෙන් මෙහෙන් කෙරෙනෝ, වීදමක් නැහැ කිව්වා. දැන් ඒකෙනුත් බේරෙන්න හම්බුන්නේ නැහැ. දෙකයි ඉතින් මං හා ගෙව්වා. එහෙන් බලෙන්ම වගේ තල්ලු කරගෙන ගිහිල්ලා මාන කළා. ඊට පස්සේ උමු බනහගෙන ඉන්නකොට දැන් හිතින් හිත කියනවා දැන් ඉතින් හොඳයිනේ, දැන් ඉතින් පාඩුවේ ඉන්නෝ, දානෙ ටික හම්බ වෙනවෝ, බෙහෙත් ටික අරන් දෙනවෝ, දැන් ඉතින් නිකන් ඔහි ඉන්න පුළුවන් නේ කියලා කිව්වා. දැන් ඉතින් බණ ටිකක් ඇහුවාම හිත සනීපයි, ඔහොම ඉන්න කිව්වා. මං ඊළඟට හිතෙන් අහපු ප්‍රශ්නේ තමයි මාර්ය නුඹට මාගේ මරණය පිළිබඳව ස්ථීරසාර දිනයක් කියන්න පුළුවන්ද, නිගමනයක් දෙන්න පුළුවන්ද? හැබැයි මාර්ය බොරු කියන්නේ. මාර්ය මොනව කළත් එකම එක ශික්ෂාවක් රකින්න. මොකද්ද රකින්නේ? ඇත්ත කියන බොරු කියන්නේ. මාර්ය බොරු කියන්නේ. ඔය කවුරු බොරු කිව්වත් මනස බොරු කියන්නේ. අනිකුත් ඔක්කොගෙම දේවල් වලින් රවට්ටනෝ, රවට්ටලා ඔබ නේද මායя කියලා ඇහුවොත්, මේකේ தත්ත්වය මෙන්න මේක නේද කියලා ඇහුවොත් ඒක ඇත්ත தත්ත්වය කියන නිසා කොච්චර රවට්ටන්නවත් ඇහුවාම බොරු කියන්නේ. ඉතින් ඒ මොහොතේදී මායя නිහඬ වෙනවා. මොකන්ද නියත වශයෙන් කියන්න බෑ ඔයාට මෙච්චර කල් ජීවත් වෙන්න පුළුවන් කියලා කියනවා. අන්න මම ඒක හේතු සාධකයක් කරගත්තා. එහෙනම් මායя අප්‍රමාදී විය යුතුයි. ප්‍රමාද වීමෙන් පසුතැවීමට හේතු වෙන්න පුළුවන්. මේ යුගය, මේ කාලය මගහැරුණු තායි මට සංසාරේ මනුෂ්‍යාත්මයක් ලැබෙන බව ප්‍රශ්නයක්. මනුෂ්‍යාත්මයක් ලැබුණත් සද්ධර්මයේ මුණ ගැහෙන එක ප්‍රශ්නයක්. සද්ධර්මයේ මුණ ගැහුණත් ඒක අවබෝධ කරගන්න එක ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒ නිසා මා ප්‍රමාදීව මේ තේරුම් ගත යුතුමයි. තේරුම් ගත යුතු, අවබෝධ කරගත යුතු, ඉෂ්ට කරගත යුතු ප්‍රමුඛ කාර්යයක් ඇන්දය සද්ධර්ම අවබෝධයයි. විය යුතුයි කියන පරමාර්ථය ඉස්සරහට ආවා. ඒ විදියට එන්නෝ. නමුත් මගේ සහෝදර හාමුදුරු කෙනෙක් හිටියා. උන්වහන්සේ මේක කල් දැම්මා. කොහොමද කිව්වේ? උන්වහන්සේ කිව්වා මට දැම්ම බෑ. මට තව අවුරුදු 5කින් පස්සේ තමයි මම ධර්මය දකින්නේ. මට විභාගයක් තියෙනවා කරන්න. මම විභාග කරලා තමයි ධර්මය හොයන්නේ කිව්වා. දැන් අවුරුදු 5ව දෙකක් තුනක් ගියා. තාමත් ඒ හාමුදුරේ හොමයි. මොකද හැමදාම 5ක් ඉස්සරහට යනවනේ. මොන විභාගෙ කරලා ඊළඟට පන්සලක් හදලා ඊළඟට වාහනයක් අරගෙන ඊළඟට ගෝලෙ ටිකක් හදලා ඊළඟට වයසට ගියාම කියලා ඔහොම කල් දානවා. තුන් මාසේ දිගටම හෙට හෙට කල්. එහෙමනම් මේ ඔබ හොඳට බලන්න ඔබගේ ප්‍රමුඛ කාර්ය කියන තැනට සද්ධර්ම අවබෝධයේ පැමිණියාද කියන කාරණේ බලන්න. එහෙම නැත්තම් අර ඔක්කොම වැඩ කරලා නිකන් ඉන්න බරවට අර ඉතුරු වෙන කාලේ මොකක් හරි එකක් කරන්න ඕනේ කියලා බනහනවද? හොඳට බැලලා බලන්න. ඒ නිසා ප්‍රමුඛ කාර්ය මෙයයි. ධම්මං විනානත් සුඛානත්. මේක ඔබට සසරට ගෙනියන්න පුළුවන් දෙයක්. ඔබේ කාර්යක ගෙනියන්න බෑ. ඔබේ නිවස ගෙනියන්න බෑ. ඔබේ මහත්තයා, ඔබගේ නෝන, ඔබගේ දරුවෝ ගෙනියන්න බෑ. ඔබට ආයේ වෙන වෙන අය මුණ ගැහි, වෙන වෙන සම්පත් මුණ ගැහි. නමුත් ඔබට ගෙනියන්න පුළුවන් දේ තමයි මේක. ඒ නිසා ඔබගේ තියෙන සියලුම සම්පත් එක පැත්තකට තරාදීකට දැම්මත්, සද්ධර්මයේ එක පැත්තකට දැම්මොත්, සද්ධර්මයේ පිනතුනේ මහා පෘථිවිය වගේ වටිනාකමකින් යුක්තයි. ඔබගේ තියෙන සියලුම සම්පත් එක පැත්තකට දැම්මොත් ඒක කුඩා අබ පියල්ලක් තරම්. මොකද අපි මේ ධනය එකතු කරන්නේ, නිලය එකතු කරන්නේ, සම්පත් එකතු කරන්නේ, මේ ඔක්කොම කරන්නේ සතුට වෙන්න, සැනසෙන්න. එහෙමනම් ඒ දේ ඔක්කොම ටික ලැබෙනවා ධර්මයෙන්. ඒ වගේම අපේ පස්සේ හිවණැල්ලක් වගේ එන සැනසෙල්ලක්. එහෙමනම් ඒ දේ ලැබෙනවා ධර්මයෙන්. ඒ නිසා ධර්මයේ ඇරෙන්නට වටිනකයක් වෙන නැහැ කියලා පෙන්නුම් කළද. මේක ප්‍රඥාවෙන් යන්න ඕන ගමනක්. මේක මොකක්වත් අතේ තියෙන දේවල්, පර්ස් එකේ තියෙන දේවල් පන්සලේ ගෙනල්ලා තිබ්බයි කියලා කරන වැඩක් නෙමෙයි. එහෙම නැත්නම් මේ එක එක මිනිස්සුන්ට කෑම බීම දීගෙන ගියයි කියලා කරන වැඩකුත් නෙමෙයි. ඒව භෞතික යුතුයකම් සහ පිළිවෙත් සහ තමන්ගේ සතුට පරිදි වෙන විදියට කරන විදියට ඒක භෞතික ගනුදෙනුක් සහ කාර්යයන් පද්ධතියක් පමණයි. මේක ප්‍රඥාව සම්බන්ධයෙන් දෙයක්. පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ, මාගේ ධර්මයේ කාලද ප්‍රඥාවන්තයන්ටයි. එනිසා පළවෙනි මාර්ගඥානයේ දකින තුරුම තිබෙන්නේ විදර්ශනාවයි. වෙන අන්දයක් නැහැ. පළවෙනි මාර්ගඥානයේ දක්වා තියෙන විදර්ශනාවයි. ඒ කියන්නේ විමසා මුලින්ම මේ දර්ශන සම්පත්තිය උදා කර ගැනීම, මාර්ග සම්පත්තිය උදා කර ගැනීම, මග නොමග තේරුම් කර ගැනීම. මග්ගා මග්ග ඥාන දර්ශනය කියන්නේ ඔය පළවෙනි මාර්ගඥාණයටයි. එතනින් නැති වෙන්නේ සංයෝජන තුනයි. ආත්ම දෘෂ්ටි ඉක්මවනවා. ඒක්මීම සමගම එයාට විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති වෙනවා. අර ක්‍රම වේද හරිද, මේ ක්‍රම වේද හරිද, අර භාවනාව හරිද, මේ භාවනාව හරිද, අර ආගම මොකද්ද, මේ ආගම මොකද්ද කියන මේ ඔක්කොම රැවටීම් ටික නැතුව යනවා. ධර්මයේ පිළිබඳව තියෙන සැකය, වෙන වෙන දේවල් කෙරෙහි තියෙන සැකය නම් දුරු වෙන්නේ නැහැ. ධර්මයේ පිළිබඳව තියෙන සැකය එතනින් ඉවර වෙනවා. එයාට ආයි කවුරුවක් අත් දෙනාලා ඔయిత වඩා හොඳ එකක් අතන තියෙනවා, ඔయిత වඩා ලොකු දෙයක් ආය අරය කියනවා කියලා කියන්න දෙයක් නැහැ. යාට ජීවිතේ හරි දේ පේනවා, නිවැරදි දේ පේනවා, ඒක ප්‍රත්‍යක්ෂව පේනවා, ඒක සංකල්පයක් නෙමෙයි, සැකයක් නැතුව පේනවා. කියන්නේ දැඩි විශ්වාසයක් නෙමෙයි. දැන් සමහර අය හිතනවා මේ දැඩි විශ්වාසය ඇති කර ගන්න ඕන කියනවා බුදුහාමුදුරු කිරේ. දැඩි විශ්වාසය ඇති කර ගන්න කියනවා තමන්ගේ ආගමික ශාස්ත්‍රවරයා කිරේ. ඒක පින්නතුනේ වැරදි වැඩක්. දැඩි විශ්වාසය ඇති වැඩක් නැහැ. ප්‍රත්‍යක්ෂතාවයේ නිසා අවිශ්වාසයක් හට නොගන්නා වූ තැන ඇති වෙන දර්ශන ඥානයයි මෙතෙන්දී සිදුවෙන විචිකිච්ඡාව දුරු වීම කියලා කියන්නේ. එහෙම නැතු දැඩි විශ්වාසයක්, දැඩි මතධාරයක් වීම, අත්නොහරින ඇලීමක් ඇතිවීම නෙමෙයි, කිසිවකට නොඇලීමෙන් හටගත්තා වූ ඒ විචිකිච්ඡාව දුරු වීම. එහෙම නැතු අර අනිත් ආගමිකය වගේ තියෙන උපාදාන සහිත දැඩි විශ්වාසය නෙමෙයි මෙතන ඇති වෙන්නේ. එනිසා සමහර අයත් කියනවා අපි බුදුහාමුදුරු කෙරෙහිත් එහෙම දැඩි විශ්වාසයට එන්න ඕන කියලා. අර අනිත් ආගම් වල වගේම එහෙම ආයුතු නෑ. එහෙම එන්න එපා. බුදුහාමුදුරු එහෙම එන්න කියලා කිව්වෙත් නෑ. ඔය උපාලි ගෘහපති වගේ අය එන්න හදනකොට කිව්වේ තව ටිකක් කල්පනා කරන්න ඔබ. අවබෝධයෙන් එන්න. ප්‍රත්‍යක්ෂතාවයෙන් එන්න. එහෙම නැතුව විශ්වාසයන් මතින් ආවම විශ්වාසය වෙනස් වෙනවා, කැඩෙනවා, බිඳෙනවා, නැති වෙලා යනවා. ඒ නිසා මේ අවබෝධයේ නැති වෙන තත්ත්වයක් නිසා හොඳට මතක තියාගන්න ඕන අර දැඩි විශ්වාසයන් තුළින් ඇති වෙන දෙයක් නෙමෙයි. ආත්ම දෘෂ්ටියෙන් තොරව බලන්න හැමතිස්සෙම පුරුදු වෙන්න. මඤ්ඤමානෝ බික්ඛු භද්දෝ මාරස්ස. මමත්වයෙන් බලන්න ගියොත් මාරයටයි බැඳිලා යන්නේ. මමත්වයෙන් බලන්නේ කොහොමද කියලා දන්නවද පින්නතු? ඒක අමතෙන් උගන්වන්න ඕනේ. ඔබ උපන්දා පටන් දැනුම් තේරුම් ඇති දවසේ ඉඳලා මේ වෙනකම් මේ මොහොතේ බලන්නේ ඔය මමත්වයෙන් තමයි. මඤ්ඤමානෝ බික්ඛු භද්දෝ මාරස්ස. මාරයට බැඳිලා යනෝ, දුකට බැඳිලා යනෝ, මමත්වයට බැඳිලා යනෝ. අමඤ්ඤමානෝ මුත්තෝ පාපි මුතෝති. පාපයාගෙන් නිදහස් වෙනෝ, මමත්වයෙන් තොරව ලෝකේ බලන්න පුරුදු වුණෝ. මමත්වයෙන් තොරව ලෝකේ දිහා බලන්න. කොහොමද මමත්වයෙන් තොරව ලෝකේ දිහා බැලුවාම ලෝකේ තියෙන ලස්සන අන්න සම්මුති කිසිම ලක්ෂණයකට සාපේක්ෂිතව නැතුව අසම සමාකාලික ලෝකයේ ඔබට දකින්න පුළුවන් කමක් තියෙනවා. අන්න ඔබට පේන අන්ධකාරය සහ ආලෝකයේ ඉක්මව ලෝකය. ඒ ලෝකයේ ප්‍රඥා ලෝකයෙන් බබලනවා. ඒ ලෝකේ නිර්වාණාලෝකයේ නිවුණු නිවුණු ගිනි ගන්නෑ. නිර්වාණාලෝකය කියන්නේ ඒකයි. ගිනි ගන්න ලෝකයක් නෙමෙයි ඒක. රූප වේදනා සංඥා සංඛාර විඥාන වලින් අතීත අනාගත වර්තමාන වශයෙන් ගිනි ගන්නෑ. ඒවයි නිරෝධ වෙලා දකින්න නිර්වාණාලෝකයක් තියෙනවා. නිවිච්ච වැඩිච්ච ආලෝකමත් සිතක් දැවෙන්නේ නැහැ. දැන් ධ්‍යාන බල දැවෙනවා පින්නතුනේ. ධ්‍යාන අරමුණ දැවෙනවා වින්දනාත්මකයි. ධ්‍යාන වැඩූ කට්ටියට සුඛ වේදනාවක් ආවම මහා පුදුම සුඛ වේදනාවක්. අහසින් ඉගිල්ලෙන තරමට හිතේ සතුට. දුක්ඛ වේදනාවක් ආවම මහා දුක් වේදනාවක්. තමන් කබලේ තියලා පුච්චනවා වගේ මහා දුකක් දැනෙනවා. ඉතින් අර ඒ නිසාම තමයි ධ්‍යාන මනස රැකගන්න ඒ ධ්‍යාන භාවනාවන් කරන කට්ටිය පුළුවන් තරම් ඈතින් ඈතට ගිහිල්ලා ඉන්න බලනවා. පොඩ්ඩක් හරි එහෙ මෙහෙ වෙච්ච ගමන් තමන්ට මහා වේදනාවක් දැනෙනවා. ඒ නිසා මේ ධ්‍යාන භාවනාවල් හරි වේදනාත්මකයි. ඉතින් නිර්වාණ සෝය බවටපත් වෙන්නේ අවේදීත නිසාමයි. ඒ කියන්නේ අතර විඳීමක් නැහැ. විඳවන්නේක් නැහැ, විඳීමක් නැහැ. විඳින්න නැතුව ඉන්නව නෙමෙයි. ඕමනාවෙන් පාලනය කරගෙන ඉන්නව නෙමෙයි. දර්ශන සම්පත්තියේ තියෙන ප්‍රාතිහාරයක්. දර්ශන සම්පත්තියේ තියෙන විශේෂ ඥාන ගුණේ හේතුවක් නිසා නෙළුම්පතේ දිය නොරන දන්නාසේ සිතේ ස්වභාවයක් හටගන්නවා. නොයලෙන නොගෙටෙන ස්වභාවිකත්වය. ඒ ස්වභාවිකත්වය හටගන්නේ මමත්වයට සම්බන්ධ කරන සියලුම දෘෂ්ටීන් අතික්‍රමණය කිරීමේ හේතුවෙන්. ඒ අතික්‍රමණය සිදු කරන්නේ මනසේ ස්වභාව ලක්ෂණ ඉක්මවීමෙන්. මනසේ ස්වභාව ලක්ෂණ ඉක්මවන්නේ ප්‍රඥාවෙන්. ප්‍රඥාව කියලා කියන්නේ මනාව ඇති සැටි අඳුනා ගන්නා ස්වභාවයක්. අවසානයේ මේ ප්‍රඥාවත් ඉක්මවා ප්‍රඥා නිරෝධයකටපත් වෙනවා. චේතෝ විමුක්තියකටපත් වෙනවා. සංඥා නිරෝධයකටපත් වෙනවා. යතා භූතං පජානාති සබ්බත්ත සියල්ල පිළිබඳව යතා භූතං පජානාති කරුණු මනාව දැනගත්තා. අන සියල්ලගෙන්ම නිදහස් වුණා. ඊට පස්සේ තමන්ට තියෙනවා අර උත්තරීතර ලෝකෝත්තර විමුක්ති ඥාන දර්ශනය, සම්‍යක් ප්‍රතිපදාව, සම්‍යක් ජීවිකාව එතන තියෙන පටන් ගන්නවා. එතන තමයි සම්‍යක් සතිය තියෙන්නේ. එතන තමයි සම්‍යක් සමාධිය තියෙන්නේ. ඒ නිසා එයාගේ ජීවිතය ආර්ය පුජ්‍යල ජීවිතයක් බවට පත් වෙනවා. අෂ්ටාර්ය පුජ්‍යල ජීවිතයක් බවට පත් වෙනවා. ඒ නිසා ආර්ය අෂ්ටාංග මාර්ගයට ඇතුල් වෙන්නේ ලෝකෝත්තර වශයෙන් පළවෙනි මාර්ගඥාණයට පිවිසීම සමගමයි. ඊට මෙහා ඉතින් ඔය කන පොන අඳින පළඳින විදිය වෙනස් කරගන්න ආර්ය අෂ්ටාංග මාර්ගය අදාළ වෙන්නේ ඒක ලෞකික සිද්ධාන්තයකට, ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ග විග්‍රහයකට. ලෝකෝත්තර වශයෙන් ආර්ය අෂ්ටාංග මාර්ගයට ඇතුල් වෙන්නේ සම්මා දිට්ඨියත් එක්ක, ලෝකෝත්තර සද්ධර්ම අවබෝධයත් එක්කමයි. ඉතින් මේ කරුණ අවබෝධ කරගන්න හැමදෙනාටම වාසනාව භාග්‍ය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.